ඇත්තටම අකාලිකයි කියලා කියන්නේ. හේපත්තිකයි. ඇවිල්ලා බලන්න ඕන. ඕනම කෙනෙක් මේ බඹරක් විතර ඔස තියෙන කය තුළ මේක හැරිලා බැලුවොත් එයාට ඒක හම්බ වෙනවා. මේක අර මාමූජත් අර ගෙදර තියෙන ලුණු පොල් කට්ටක් වගේ. හරියටම ලුණු පොල් කට්ටේ තියෙන ලුණු වතුර කුමක්ද කියලා දැනගත්ත කෙනාට මාමූද දකින්න අවශ්‍ය නැහැ. මේකමයි අරක. මේක පොල් කට්ටේ තියෙනවා. අරක විශාල සයුරක් වශයෙන් තියෙනවා. දෙක මේකයි. මේ වෙනකොට අනාගාමි කට්ටිය සමහරට ඉන්න පුළුවන් රාත් ඉන්න බෑ. සමහරට සෝතාපන්න ඉන්න පුළුවන් එතනින් හැයට ඉන්න බෑ. සර් රතන් වංශල කීයටවත් ඉන්න බෑ. මේම මති මතාන්තර අනන්ත තියෙනවා. හරි අපි එකඟ වෙනවා. එහෙම කියලා ඉතාලගමුක එකඟ වෙනවා. ශුන්‍ය කාලේ මේක සම්පූර්ණ පරිහානියටපත් වෙච්ච කාලේ පච්චේක බුදුහාඳුරගොල්ලොන්ට ඇවිල්ලා රාත්තරලා පිරිනිවන් පාන්න පුළුවන් නම් 84000 ජීවමානව තියෙද්දි ත්‍රිපිටකයේ තාම පවතිද? ඇයි පාල වෙන්න බැරි? මේ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. කන්නාඩිය බල පුතාගෙන් අහන්න. කන්නාඩිය කියයි උත්තරේම මේකයි. බුදුහාඳුරෝම තැන් දෙකක විතර දේශනා කරනවා. මාණෙනි තථාගතයන් වහන්සේගේ ශාසනය අවසන් වෙනකම් ආර්යවරුන්ගේ මේ ඉඟවෙන්නේ නැහැ. රාතන් වහන්සේලා ඉඟවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශාසනය ඉවර වෙනකම්ම සෝතාපන්න මාර්ගයේ කෙනෙක් හරි ඉන්නවා. එහෙනම් අපි කොහොමද කියන්නේ මාර්ගඵල වලටපත් වෙන්නේ නැහැ කියලා? අකාලික ධර්මයක් ඕනම කාලික ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් අපි කොහොමද දන්නේ හරියට පරිචිත්‍රයක් නැතුව? දැන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක ඔක්කොම තියෙනනේ. මේ හැම එකක්ම හරියට පරිචිත්‍රයෙන් දැකලානේ අපිට කියන්න පුළුවන් වෙන්නේ. දැන් වර්තමානයේ මාර්ගඵලලාභයක් නැහැ කියලා. සම්බුද්ධ ශාසනේ පෘථිවි එකක්ද? අර වැවේ මාළුවා කියනවා වගේ මේක තමයි මේ මුළු මා පෘථිවියම වතුර කඳ කියලා නැහැ. යලමා වැඩ කෙරුවා මේක ඉඳෙනවා. ඒ වගේ කතාවක් නෙමෙයික පෘථිවියට සාපේක්ෂව, එක දිස්ත්‍රික්කයට සාපේක්ෂව, ඒ දිස්ත්‍රික්කයේ ගම්මානට සාපේක්ෂව කියන කතාව මාර්ගඵලලාභින් නැහැ කියන එක. දිස්ත්‍රික්කෙම හොයලා බලවද? දිස්ත්‍රික්ක 26ක්ද 28ක්ද තියෙන ඔක්කොම ටික හොයලා මේ රටම හොයලා බලවද? අනිත් රටවල හොයලා බලවද? ඉහළ තියෙන රටවල් මේ තරල හොයලා බලවද? කොහොමද අපි තීරණයකට එන්නේ මේ සම්බුද්ධ ශාසනය තුළ මේ රතන් වංශල නැහැ කියලා? ඇයි ඉහළ ඉන්න බැරිද? දිව්‍ය ලෝකෙන් රාත්‍රල පිරිනවන් පාන්න පුළුවන්. ඇයි ඉහි ඉන්න බැරිද? හරියට පරිචිත්තේ තිබිලා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක හැම එකක්ම හරියට පරිචිත්තෙන් දැකලා එක්කෙනෙක්වත් නැහැ කියලා කියනවනම් ඒකට අපි එකඟයි. එහෙම ඥානයක් බුදුහාමුදුරන්ට පස්සේ කාටවත් තිබිලා නැහැ. ඒ නිසා අපි කවුරුත් හරියට දන්නේ නැහැ රාතන් වංශේලා ලස්සයක් ඉන්නවද, 2000ක් ඉන්නවද, 5000ක් ඉන්නවද කියලා අපි ගණන් දන්නේ නැහැ. හැබැයි ඉඟ නැහැ. නැත්තටම නැහැ කියන තැනට අපිට එන්න බෑ. තාම රාතන් වංශේලා ඉන්නවා. මාර්ගඵලලාභින් ඉන්නවා. ඇයි? ධර්මයට කාලයක් නැහැ. ශාසනයට කාලයක් තියෙනයි. ඒ නිසා ශාසනය 5000 පවතිනවා, 10000 පවතිනවා, 20000 පවතිනවා, ලක්ෂ වෙනකම් පවතිනවා. ඒක ඒ තථාගතයන් වහන්සේලාගේ ප්‍රශ්නය. ඉක්මන් බුදුන් ඉක්මන්ට බුදු වෙනවා. ඉක්මන්ට ආයසකටි කියලා උන්වහන්සේ මොන කියන්නේ? එහෙනම් ඉක්මන්ට මේක පිරිනවම් පානවා. සෑල්ල බුදුන් හිමින් යන්නේ ආයසත් වැඩි, ශාසනය පවත්මත් වැඩි. ඒක ඒ බුදු රජාණන් වහන්සේලා තම තමන්ගේ පාරමී පුරනකොට උන්වහන්සේලාගේ දෙන දක්ෂකම් වලට, උන්වහන්සේලාගේ පාරමී වලට අනුව ඒක වෙනස් වෙන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ධර්මයේ කෙනෙක් නේරාංජන නදියේ වැලි වලටත් වඩා බුදුවර මේ ලෝකේ පාළ වෙලා අපේ ගෞතම බුදුහාමර 512027 නමක් අම්බ වෙලා එච්චර බුදුවරු පාළ වෙලා ධර්මයේ ඒ විදිහටම තියෙනවා. එහෙනම් ඉදිරියටත් ඒක ඒ විදිහටම තියෙයි. දක්ෂයා ඕනම කාලයක ප්‍රත්‍යක්ෂ කරනවා. බුද්ධ ශාසනය පැවතුනොත් එයාට අපි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හරියත් කියලා හතර මට්ටමකින් පුද්ගලිය 8 දෙනෙක් මාර්ග 8යි ඵල 8යි 8 දෙනෙක් අපි හඳුන්වනවා. ශාසනයක් නැත්තම් එකම එක ඵලයයි. පච්චේක මහරහතන් වහන්සේ, පසේබුදු මහරහතන් වහන්සේ එක ඵලයයි. ඒකෙන් මාසෙ පිළිගන්න පාන. ඒක තුල සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හරියත් අතරම තියෙනවා. දැන් පසේබුදු මහරහතන් වහන්සේනේ මිත්‍යා දෘෂ්ටියේද? එතකොට සම්මා දිට්ඨිය තියෙනවනේ, සෝතාපන්න ඵලය තියෙනවනේ. උන්වහන්සේ මාර්ගය දන්නේ නැද්ද? මාර්ගය දන්නේ නැත්නම් කොහොමද උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙන්නේ? පසේබුදු උනේ. නම් මාර්ගය දන්නවා. උන්වහන්සේ රාගය තියෙනවද? අනාගාමි ඵලයක් තියෙනවනේ. කෙලෙස් තියෙනවද? නැහැ නේ, ඔක්කොම නිරෝධ වෙනවා. රාග ඵලයක් තියෙනවනේ. ඒ කියන්නේ පච්චේක බුද්ධ කියලා කියන අර ඵල හතරත් එක්ක එන්නේ. සාහසනේ නැති නිසා රාතර කතා කරන්නේ. ත්‍රිපිටකේ කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. හරියට නිවැරදි දේ දැනගත්තේ නැත්තම් තමන්ට මාර්ගඵලයක් නැති එක වෙන්න පුළුවන්. ඇයි ලෝකෙම නැහැ කියලා කියන්නේ? තමන්ට කෑම ලැබුණ නැහැ කියලා ලෝකෙම කට්ටිය බඩගින්නේ ඉන්නවා කිව්වම හරිද? හොඳට කාලා බිලින්න කටි අපිට වඩා ඉන්න අපට කර්මයක් තියෙන බඩගින්න ඉන්නේ. ඒකට මිනිස්සු ඔක්කොම බඩගින්න ඉන්නවා කියලා කියන්නේ ඇයි? අපට මේම වුණා අපට මාර්ගඵල ලැබුණා අපි පුදුජන වුණා. නමුත් මේකට වඩා ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට ඵල තියෙන්න බැරිද? තවත් ඒ තර්කයට හොඳ සාක්ෂියක් දෙන්න පුතා. කම්පා වෙනවද ඒක ඇහුවොත්? දැන් මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ පුතා 37 තලේනේ. මේ 37 තලේම සම්බුද්ධ ශාසනය. ඒතර අපි ඉන්නේ කොහෙද? පෘථිවිය. ඒතර දිව්‍ය ලෝකෙට බුදුහාමුදුරුව කියලා බණ කිව්වේ නැද්ද? වස්සස් වෙන්නේ නැද්ද? බ්‍රහ්ම ලෝකලඟ බ්‍රහ්මයාවල බණ හෙව්වේ නැද්ද? පෙරේතයයිල බණහගෙන ඉති නැද්ද? අමනසෙන්ද බුදුහාමුදුරු අනුකම්පාවෙන් දේශනා කළේ නැද්ද? තිරිසන්නුත් බණහගෙන ඉති නැද්ද? එතකොට බුදුහාමුදුරන්ගේ මා කරුණාව මිනිසුන්ට විතරක් නෙමෙයි. තුන් ලෝක තථාගත කියලා කියන්නේ මේ තින සෑම සත්‍යයකටම කුරාකෝම්බයට පව මේ ශාසනය කරුණාව දයාව ලැබුණ බුදුහාමුදුරන්ගේ. එහෙම නේද? ඒ කාලේ මිනිස්සු වෙලා හිටපු කට්ටිය සෝතාපන්න වෙලා හිටියන්නේ. විසාකාව පිරිනම් පාවද? ඇයි? ඔව්. එතකොට අනේ පිටිසුදුම පිරිනම් පාවද? ඒ කට්ටිය කොයිද ඉන්නේ? එතකොට දැන් සුගතිය සෝතාපන්න කට්ටිය ඉන්නවනේ. එතකොට දැන් සෝවන් කට්ටිය නැහැ කියලා අපි කොහොමද කියන්නේ? මේ වෙනකොටත් ඒගොල්ලෝ සෝතාපන්න ඵලෙම ඉන්නේ සකෘදාගාමී වුණා කියලා කවුද සාක්ෂි දෙන්නේ? මේ වෙනකොට රාත් වෙලා නම් ආයස්කල්ප ඉවර වෙනකන් ඒගොල්ලෝ නිරෝධ සමාපත්තිය ඉන්නවනะ කවුද දන්නේ? කොහොමද අපි තීරණදාවේ? ඇස් ඉදිරි පිට බුදුහාමුදුරු සාක්ෂියක් දෙනවා අනේ පිටුමා සෝතාපන්නයි. විසාකව සෝතාපන්නයි. මේ වගේ සෝතාපන්න කට්ටිය ගොඩාක් හිටියා. එතකොට බුදුහාමුදුරෝ සර්වඥතා ඥාණයෙන් දැකලා මේ මාර්ගඵල සාක්ෂිය දුන්නා නම් ඒක වැරදිද? ඒක 100% කරිනේ. ඒතර ඒ කට්ටිය සුගතිය ඉන්නවා කියලා බුදුහාමුදුරෝ සාක්ෂි දරුවා නම් ඒගොල්ල සුගතිය ඉඳලා ජේතවනාරාමයේ දැකලා සතුටු වෙනවයි කියලා පොතේ තියෙනවා නම් දැන් හාරියවරු ඉන්නවනේ පුතා. හාරියවරු නැහැ කියන තීරණට ආවේ ඇයි අපි? අර ගෙම්බා උඩ බලලා ආස කියලා කියන්නේ වර්ග අඩි 6යි කියලා කියනවා. ඇත්තටම ගෙම්බට ආස කියන්නේ වර්ග අඩි 6යි. මිනිසයාට ආස කියන්නේ අසීමිතයි. අභ්‍යවකාශ තරණය කරන මනුස්සයට අපට වඩා ආස ලොකු ඉන්නේ. ඇයි ඒ මනුස්සෙ නිමක්ම නැහැ. අපිට ඕම බැලුවම ඕම ගිලා ගිලා පුතු යත කැලවුනම එතන ඉවරයි. මූද ළඟ හිටියම ඕම ගිලා මූදයි ආස එක තැන එතන ඉවරයි අපට. අපි අභ්‍යවකාශින් ඉන්න කෙනාට එහෙම නැහැ. පෘථුවියට එයාටත් ආස පේනවා යාට. අපේ දැක්ම තුල තියෙන දෝෂය. අපි නිවැරදිව දකින්නේ. අපි නිතරම පටු වෙයිතන්නේ. මේ පටු හදාස් තියන්නේ අපි ඔක්කොම මේ කෙටියේ ගිතනවා මේ භද්‍ර කලාපය ඉවර වෙනකොට මාර්ගපල්ලාපෙන් ඉන්නවා දිව්‍ය ලෝක ගත වෙච්ච කටේ ආයස වැඩි ජාති සෝතාපන්න කටේ ඉපදෙනවා කියලා කියන්නේ ඒගොල්ල කලින් සෝතාපන්න වෙලා හිටියා කියන එකනේ එහෙනම් කොයිද ඒගොල්ල ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය කොයි හරි තරලයක ඒගොල්ල ඉඳලා ආර්යව රඩු වෙලා නැහැ ලෝකේ අපි මේ ශාසනයට ගරානවා. ඒ කට්ටිය ඵලලාභින්ද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්න. හැබැයි ශාසනය ඵලලාභින් ඉන්න ඒ හැත්ත කියන්න එපාය. ශාසනය ඵලලාභින් ඉන්න. දිව්‍ය ලෝක අනේ පිටි සිරිතුම උදාහරණයක් කියනවා. දිව්‍ය ලෝකෙ ඉන්න විසාකව උදාහරණයක් කියනවා. ඒ කාලේ මාර්ගඵල වලට පත් වෙලා දිව්‍ය ලෝක ගිය ඒ කට්ටියත් ඉන්නවා. දැන් පුත අපි ඵලලාභින් ඉන්නවනේ. පොළවේ ඒක හරියට දන්නේ නැහැ. ඒ කට්ටිය හරියට ඉන්න පොතේ ලිස්ට් එක තියෙනවා. දෙලිම කියන්න පුළුවන්. අපිම කටින් ඒ කට්ටිය සෝතාපන්න වෙලා දිව්‍ය ලෝකේ ගියාය දිව්‍ය ලෝකේ ඉඳලා හදපු ගොඩනැගිලි දියා බල්ල සතුටිනවා කියලා අපිම බනවලට කියලා පස්සේ අපිම කියනවා මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ මාර්ගඵල ලැබින්නේ නැහැ. එතකොට ඒ කට්ටියගේ පළකම් බොරුනේ. මාර්ගඵල ලැබින් බී වෙන්නේ නැහැ. පිරිනිවන් පාන්න බෑ, රාත් වෙන්න බෑ කාටවත් කියලා කියනවා නම් බුදුහාමුදුර බොරු කිව්වා කියන තැනට එන්න වෙන මොකද? අකාලිකයි ඒයිපස්සිකයි කියනක බොරු. මේ ධර්මයට කාලයක් නැ ඕනම කාලයක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් බුද්ධ ශාසනය තිබුණොත් මාර්ගඵල නැත්තම් පසේබුදු ඒක ඇත්තනම් මේ කින දේශනාව බොරු දෙකෙන් එකයි ඇත්ත එහෙනම් අපි ගන්නේ බුදුහාමුදුරන්ගේ පැත්ත ඇයි මේගොල්ල පුතුජන ඉන්න මේ පැත්ත අපි ගන්න බුදුහාමුදුරන්ගේ පැත්ත ගන්න අපි සර්වඥතා ඥාණයට එහාට එකක් නැ නෝ උන්වංශයම කියනවා මේක ඇත්ත මේක වීලුව අනවබෝධයෙන් කියන ප්‍රකාශයක් ඕනම කාලයක පිරිනිවන් පාන්න පුළුවන් යම් කිසි කෙනෙක් කෙලෙස් නිරෝධ කරොත් එයා ඉපදෙනවද? අබුද්ධෝත්පාද කාලේ පුතයි මම ඉපදුණා. අබුද්ධෝත්පාද කාලේ අපි දෙන්නට තේරෙනවා ඇයි අපි මේ වැරදි කරන්නේ? ඇයි මිනිසුන් දින්සා කරන්නේ? අපි මේකෙන් වැළකිලා ඉමුද? අපි දෙන්න එකට එකතුලා මේක වඩනවා. වැරදි කරන්නේ නැතුව බනින්න නැතුව මිනිසුන්ට හිංසා කරන්නේ නැතුව ඉන්න පුරුදු කරනවා අපි. අපි දන්නේ මේ පංචිල් රකලා තියෙන්නේ. පස්සේ අපි තුන වැඩක් නෑ ධන ධන ඒවත් අතාරින්න. දන්නේම නැතුව ජාතක රූප රකින්න. එක වෙලා කාලා අපි අහිංසකද පාරමී පුරම අපි. වැඩි එකක් කණ්ඩ බොණ්ඩ ඕනේ නෑ පොඩ්ඩක් බඩගින්න නෙමුණ තැති. දන්නේම නැතුව විකාල රකින්නවා. නියතමානි වෙලා අවංකල අනිතර කී කරලා දන්නේම නැතුව උච්චාසයන මාසයන රකින්නවා. මේ කියන හැම සීලයක්ම ගන්නම පොඩ්ඩ රකලා සියලුම කෙලස් නිරෝධ කරනවා අපි. දැන් අපි ඉපදෙනවද නැද්ද? ඉපදෙන සාතනයක් තිබුණ නැහනේ. දැන් එහෙම වුණත් අපිට රාග බෝධියක් නැහනේ. එහෙම සියලු කෙලස් අබුද්ධෝත්පාද කාලයක යම් කිසි කෙනෙක් නැසුවොත් එයා ඉපදෙන්න එපාය. ඒත් ඒ කියන මාර්ගඵල වලට පත් වෙන්න බැරි නම් එතකොට කෙලස් නිරෝධ කරපු කච්චි නැවත ඉපදෙන ක්‍රමයක් කොයි බුද්ධ සාසන දේශනා කළේ? කිසිම බුදුවර කියපු නැති ධර්මයක් මේක. ඕනෑම කාලයක කෙනෙක් කෙලස් නිරෝධ කරුවොත් එයාට නැවත ඉපදීමක් නැහැ. හැබැයි මාර්ගඵල වලට බුද්ධ සාසනේ පත් වෙන්න බැරි නම් කෙලස් නිරෝධ කළත් සියලු කෙලස් නැසුවත් එයා ඉපදෙන්න ඕනේද නැද්ද? සම්පූර්ණ බුද්ධ සාසනයට පටහැනි. තථාගත පණිවිඩයට පටහැනි. ලෝභ දේශ මොහ නැසුවොත් එයා අනාගාමි. අභිනන්දන සූත්‍රයේ සංවිතනිකාය පංචක නිපාතේ එන තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මානෙනි යම් කිසි කෙනෙක් ලෝභයෙන් නැසුවද? ලෝභයෙන් නැසුවොත් එයා අනාගාමි ඵලයට පත් වෙන බවට මම අප වෙනවා. බුදුහාමුදුරුවෝ අප වෙන්නේ වෙන කෙනෙක් නෙමෙයි. මානෙනි යම් කිසි කෙනෙක් ද්වේෂය නිරෝධ කරොත් එයා අනාගාමි වෙනවට මම අප වෙනවා. මානෙනි යම් කිසි කෙනෙක් මෝහය නිරෝධ කෙරුවොත් එයා අනාගාමි වෙනවට මම අප වෙනවා. බුදුහාමුදුරුවෝ අප වෙන්නේ. ඕනම කාලයක පුතා මේක නිරෝධ කෙරුවොත් මේ තුනෙන් එකක් නිරෝධ වුණොත් අනිවාර්යෙන් අනාගාමිනේ. හැබැයි සාසනේ නැති නිසා අනාගාමි කියලා හොයන්න බෑ. ඵලයක් දෙන්න කෙනෙක් නැහැ. හැබැයි ඒ අනාගාමි මානසිකත්වයට මාර්ගඵල ඥාණයට පත් වෙනවා යා. සාසනේ තිබුණ නිසානේ ඵල හතර අඳුනලා දුන්නේ. සාසනේ නැත්තම් ඒ විදිහටම කෙලෙස් නිරෝධ වෙනවා නම් ඒ මට්ටමට නම් ඒ ඥාන පාළ වෙනවද නැද්ද? සනසේ මාර බලපෑම්ද වෙන්නේ ඒ සාසනේ විනාශ කරන්නේ පිටින් නෙමෙයි අතුලෙන්. දැන් පෞල් ජීවිත උපාසක මත සමාජයෙන් ඉඳ දන්නවනේ. අවුල් වෙච්ච පෞල් 100ක් අරගෙන බලන්න පිටින් අවුල් කළාද ඇතුලෙන් අවුල් කළාද කියලා. ඔක්කොම ඇතුලෙන් අවුල් වෙලා තියෙන්නේ. එක්කෝ කාන්තාවගේ අඩුපාඩු නැත්නම් ස්වාමි පුරුෂයාගේ අඩුපාඩු. ඒක අඩුපාඩු නිසා අවුල් වුණාමසක් පිටින් කිසිම කෙනෙක් අවුල් කරලා නැහැ. අපි හරියට හිටියනම් හරියට විනයෙන් සීලෙන් හිටියනම් පස්සම පිටින් ලස්සයක් ආවත් මේක අවුල් වෙන්නේ අපේ අඩුපාඩු නිසා නෑ අවුල්ුනේ. එනම් පෞල් අවුල් වෙලා තියෙන පිටායකින් නෙමෙයි අපේ අඩුපාඩු නිසා දුර්වලකම් නිසා සාසනයටත් ඕක තමයි වෙන්නේ. ඒ සංඝයාගේ අඩුපාඩු දුර්වලකම් මාර්ගඵල නැතුව ඒක එක ඒවා කියන්න ගත්තාම සාසනය අවුල් වෙන කවුරුත් අවුල් කරන්නේ. ඒ බුද්ධ සාසනේ ශ්‍රාවකයාමයි අවුල් කරන්නේ. දේවතාවියෙක් ඇවිල්ලා මේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා නමස්කාර කරලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ සාසනේ යම් කිසි කෙනෙක් කමඨං ගන්න නැතුව මාන වෙන්න නැතුව ඕගේ තරණය කරන්න පුළුවන්ද? එහෙම කරන ක්‍රමයක් තියෙනවද? උදාන් කියන පුළුවන් කියලා. වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඉන්න යා දක්ෂ වුණොත් එයාට ඒ ඕගේ ඒ කෙලෙස් සවුර තරණය කරන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ දන්නවා යම් කිසි කෙනෙක් ඇලින් ගැටින් වලින් නිදහස් වුණොත් එයා සසරෙන් එතර වෙනවා කියන එක. මේක හැමදාම තියෙන එකක්. අපි ඇලි ඇලි ගැටි ගැටි අපිට ඒක නවත්ත ගන්න බැරුව මේ අපි ලෝකේ නිවැරදි කරන්න හදනවා. අද එහෙමනේ තියෙන්නේ. Taman බේත් බොන්නේ අතනී පොලට අනිත් අයට බේත් දෙනවා. කෙනෙක් රාත්නම් පුතා කිරින්නම් පානවා. කෙනෙක් රාත් නැත්නම් නවතික දෙනවා. ඒ දෙකම අපට ප්‍රශ්නයක්ද? එයා රාත් කියලා අපි එයාට පස්සපාතව ප්‍රශංසා කරන්නේ එයා රාත් නැහැ කියලා කෑ ගන්නෙත් පුතා. අපි මානසික ලෙඩක් නෙමෙයිද? අපිට මානසික ප්‍රශ්නයක් තියෙනවා. අපට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කෙනෙක් බුදුරණවා කියලා කිව්වා ප්‍රශ්නයක් නෑ අපට. ඇයි ඒ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව අපි දෙන්නේ නැහැ? උන්වහන්සේ පින්දපත හොයාගන්න ප්‍රශ්නයක් නෑ අපට. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි අපි ඒක ප්‍රශ්නයක් කරගන්නේ? ඒගොල්ල රහත් නෙමෙයි තවත් මොනවාරි කියනවනේ ඒකත් ගත්තද නෑ. අපි හාවේ අපේ වැඩ ඉවර කරන්න නම් අපි පැවිදි උනේ දුක නිවා ගන්න නම් මානකම හිල්ලුවේ සබ්බ දුක නිස්සාරණ නිබ්බානනේ. එහෙනම් මගේ දුක නිවා ගන්නනේ මං ඉල්ලුවේ. ඉතින් මං ඒක කරන්න එපායි. අනුන්ගේ සාතික චෙක් කරන්න ගියයි. අනිත් අය ඉන්ටර්වයුව කරන්න නෙමෙයි මම මානෝනේ මාව ඉන්ටර්වයුව කරන්න. මගේ සම්මුඛ පරික්ෂණය කරන්නයි මට මානකම ඕනා තිබුණේ. අනිත් අය සම්මුඛ පරික්ෂණ කරන්න නෙමෙයි. දැන් කරන්නේ මොකද්ද? තමන්ව ඉන්ටර්වයුව කරගන්න, අනිත් අයව ඉන්ටර්වයුව කරනවා.